රජයේ සංස්ථාවක ධූරයක් දරන කිසියම් තැනැත්තෙක්. ඒ ධූරයේ කර්තව්‍යයේ ක්‍රියාකිරීමට පෙර ප්‍රතිඥාවක් දිය යුතුයි. මේ ප්‍රතිඥා දුන්නේ නැත්තම් ඒ තැනැත්තා තම ධූරයෙන් පහ වෙන්නේ කියලා. දැන් අර්ජුන මහේන්ද්‍රන් පිළි අරගෙන තියෙනවා. මම මේ ප්‍රතිඥා දුන්නේ නැහැ. එයා දෙන්න බෑ. දුන්නොත් එහෙම සිංගප්පූරු හිර යනවා. මේ ජනාධිපතිතුමාගේ ඉල්ලා සිටිනවා. දැන් තමන් තමයි ඒක වග කියන්න ඕන. ජනතාවට වග කියොත් ඒ තමයි. මේ බිලියන් 72කට වග කියොත් ඒ තමයි. පොළොන්නරුවේ කුඹරක් හොව විකලව අපි ගන්නවා. දැන් ප්‍රභාකරන් විරුද්ධ නඩු දැම්මෙත් මමයි. ඕක ගන්නවා. මොකද මේ රටට හානියක් කරලා යන්න අපි තියන්නේ. දැන්වත් හොයලා බලන්න මේ තනත්තා මේ ප්‍රතිඥාව දුන්නද?